අග්‍රශ්‍රාවකයන් වහන්සේලාගේ ප්‍රාර්ථනාව. මෙයින් ඒකා සංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර සැරියුත් මහතෙරුණුවෝ බ්‍රාහ්මණ මහාසාර කුලයෙහි උපන්නාහ. සරද යනු ඔහුගේ නම විය. මුගලන් මහතෙරණුවෝ ගෘහපති මහාසාර කුලයෙහි උපන්නාහ. ඔහු සිරිවඩ්ඩ නම් විය. ඔවුන් දෙදෙනා බාලකාලයේ පටන් මිතුරෝ වූහ. සරද මානවක තෙමේ පියාගේ ඇවෑමෙන් තමාට හිමි වූ මහා ධනස්කන්ධය පරිහරණය කරමින් සිටිනුයේ එක් දිනක් මෙසේ සිතුවේය. මම මෙලොව පමණක් දනිමි, පරලොව නොදනිමි. උපන් සත්වයනට මරණය නියතයි. එබැවින් මා පැවිදිව මෝක්ෂය සෙවිය යුතුය. ඉක්බිති ඔහු තමාගේ මිතුරාවන සිරිවඩ්ඩ කෙළඹි වෙත ගොස්, මිත්‍රය, මම පැවිදිව මෝක්ෂ සොයන්නට බලාපොරොත්තු වෙමි. ඔබ මාහා පැවිදිවිය හැකිද? යැයි ඇසීය. මිත්‍රය, මට නම් එය කළ නොහැක. ඔබ පැවිදිවන්න. යැයි සිරිවඩ්ඩ කීය. එකල්හි සරද මානවක තෙමේ නෑමිතුරන්ද කැඳවාගෙන ඔවුන් සමග පරලොව ගිය කෙනෙකුන් නැත. තමා යමක් කළොත් එය තමාට වේය සිතා තමා අයත් සියලු ධනය දුගී මගී යාචකයන්ට දන් දී පර්වතය සමීපයට ගොස් ඍෂි ප්‍රවෘජාවෙන් පැවිදිව භාවනාවෙහි යෙදෙන්නට විය. ඔහු පැවිදි වූ බව ඇසු දුටු බොහෝ දෙනෙක්ද වරින් වර එහි ගොස් ඔහුගේ ආචාර්යත්වයෙන් පැවිදි වූහ. එසේ පැවිදි වූ ඔහුගේ ශිෂ්‍ය පිරිස 74,000ක් විය. සරද තාපස තෙමේ භාවනාකොට පංච අභිඤ්ඤා අෂ්ට සමාපත්තීන් උපදවාගෙන සිය පිරිසද කසින භාවනාවෙහි යෙද වූයේය. සරද තාපසයන්ගේ අනුශාසනා පරිදි භාවනාවේ යෙදී ඒ හැම දෙනාමද පංච අභිඤ්ඤා අෂ්ට සමාපත්තීන් උපදවාගත්හ. එකල්හි අනෝමදස්සී නම් බුදුන් වහන්සේ ලොව පහළ වූහ. උන්වහන්සේ වැඩවිසූ නගරය චන්දවතී නම් විය. යසවන්ත නම් ක්ෂත්‍රියෝ උන්වහන්සේට පිය වූහ. යසෝදරා නම් දේවිය මෑණියන් වූවාය. කුමුක්‍රුක බෝධිය විය. නිසඹ ස්තරවීරයෝය, අනෝම ස්තවීරයෝය යන දෙදෙනාම අග්‍රශ්‍රාවකයන් වහන්සේලා වූහ. වරුණ ස්තවීරයෝ උපස්ථායක වූහ. සුන්දරා සුමනා යන ස්තවීරීන් දෙදෙනා අග්‍රශ්‍රාවිකාවෝ වූහ. අනෝමදස්සී බුදුරජාණන් වහන්සේගේ ආයුෂ වර්ෂ ලක්ෂයක් විය. උන්වහන්සේගේ ශ්‍රී දේහය 850 රියනක් විය. උන්වහන්සේගේ ශරීර ආලෝකය 12 යොදුනක් පැතිරේය. පිරිවර භික්ෂූහු ලක්ෂයක් වූහ. එක් දවසක් අනෝමදස්සී තථාගතයන් වහන්සේ බලවත් උදෑසන කාලයේ කුළුණු සමවතින් නැගිට ලොව බලා වදාරණසේක් සරද තාපස දැක අද මා විසින් සරද තාපසයන් කරා යාමෙන් මහත් වූ ධර්මදේශනයක් වන්නේය. ඔහුද අගසව් තනතුර පතන්නේය. ඔහුගේ යහළු සිරිවඩ්ඩ කෙළඹි දෙවන අගසව් තනතුර පතන්නේය. දේශනා අවසානයේහි සරද තාපසයන්ගේ 74,000ක් ශිෂ්‍යයෝ අරහත්වයට පැමිණෙන්නාහ යැයි දැක වදාරා, මා විසින් එහි යා යුතුයයි තමන් වහන්සේගේ පාසිවුරු ගෙන අන් කිසිවෙකු නො අමතා එකලාව හැසිරෙන සිංහරාජයකු මෙන් සරද තාපසගේ ශිෂ්‍යයන් පලාපල පිණිස වනයට ගිය අතර තමන් වහන්සේ බුදු කෙනෙකුන් බව සරද තාපසයට දත හැකිවනු පිණිස අහසින් වැඩමකොට ඔහු බලා සිටියදී අහසින් පොළොවට බැස වදාළසේක. සරද තාපස තෙමේ අහසින් බට අමුත්තාගේ ආනුභාව හා රූපශෝභාව දැක විස්මයට ප්‍රාප්තව බුදුරදුන් දෙස බලා ලක්ෂණ ශාස්ත්‍රය අනුව සිතනුයේ, මොහුගේ සිරුරෙහි ඇති ලක්ෂණ වලින් යුත් තැනැත්තා ගිහිගෙයි විසුවහොත් සක්විති රජකු විය යුතුය, පැවිදි වුවහොත් සියල්ල දැන බුදු විය යුතුය. මේ මහා පුරුෂයා ඒකාන්තයෙන් බුදු කෙනෙකු විය යුතුය යයි සිතා ඉදිරියට ගොස් පසඟ පිහිටුවා වැඳ වැඩහිඳීමට අසුනක් පනවා දින. භාග්‍යවතුන් වහන්සේ එහි වැඩහුන්සේක. සරද තාපසද සුදුසු අසුනක් ගෙන එකත් පසක හිඳ ගත්තේය. එකෙනෙහි 74,000ක් තාපසයෝ ඕජාවත් පලාපලයත් ගෙන ආචාර්යවරයා වෙත පැමිණියෝය. තවුසෝ බුදුන් වහන්සේ හා තමන්ගේ ආචාර්යවරයා හුන් අසුත් දැක ආචාර්යවරයන් වහන්ස, අපි මෙතෙක් කල් නුඹ වහන්සේට වැඩි කෙනෙකු මේ ලෝකේහි නැතයි සිතා සිටියෙමු. මේ පුරුෂයානෝ නුඹ වහන්සේට වැඩි උසස් කෙනෙකුසේ පෙනෙති යයි කීහ. එකල්හි සරද තාපස, දරුවනි කුමක් කියන්නාහුද? නුඹලා අබෑටයක් මහමෙරක් හා සසදන්නට සිතන්නහුද? සියල්ල දත් බුදුන් වහන්සේට මා උපමා නොකරව් යයි කීහ. එකල්හි තවුසෝ, ඉදින් මේ උපමා නොකරව් යයි කීහ. එකල්හි තවුසෝ, ඉදින් මේ පුරුෂයා සුළු කෙනෙකු නම් අප ආචාර්යෝ මෙබඳු උපමාවක් නොකියන්නාහ. මේ පුරුෂයා ඒකාන්තයෙන්ම උසස් කෙනෙකු විය යුතුය යයි සැමදෙනාම අනෝමදස්සී බුදුන් වහන්සේගේ පා වැන්දෝය. ඉක්බිති සරද තාපස තෙමේ සිසුන් අමතා, දරුවනි, බුදුන් වහන්සේ ආහාර වළඳන වෙලාවෙහිම මෙහි පැමිණසේක්. උන්වහන්සේට පිරිනැමීමට සුදුසු බොජුනක් අපට නෑ. එහෙත් අපට ඇති හැටියට අපි උන්වහන්සේට ආහාර පිළිගන්වමු. තොප විසින් ගෙනන ලද පලාපල ගෙන්වා අත සෝදා ඒවා තථාගතයන් වහන්සේගේ පාත්‍රයෙහි තැබීය. තාපස තෙමේ තමා විසින් පැන්ද පෙරා තථාගතයන් වහන්සේට පිළිගැන්විය. බුදුන් වහන්සේ වළඳා අවසන් කොට වැඩහුන් කල්හි සරද තාපස තෙමේ සියලු අතවැසියන් කැඳවාගෙන තථාගතයන් වහන්සේ හා පිළිසඳර කතාවෙහි යෙදින. එකල්හි තථාගතයන් වහන්සේ අග්‍රශ්‍රාවක දෙනම භික්ෂු සංඝයාද සමග එත්වා යයි සිතූහ. අග්‍රශ්‍රාවකයන් දෙනම ශාස්තුන් වහන්සේගේ සිත දැන ලක්ෂයක් රහතුන් සමග පැමිණ තථාගතයන් වහන්සේ වැඳ එකත් පස්ව සිටියහ. එකල්හි සරදතාපස ගෝලයන් අමතා, දරුවනි, බුදුන් වහන්සේ වැඩ සිටින අසුන මිටි, මේ ශ්‍රමණයන් වහන්සේලා වැඩ සිටීමට ආසනද නැහැ. තොප විසින් අද මහත් වූ බුද්ධ සත්කාරයක් කළ යුතුය. ඒ සඳහා වර්ණ ගන්ධයෙන් යුක්ත වන නානා පුෂ්පයන් පර්වත පාදයෙන් ගෙන එව් යයි කීය. ඉර්ධිමත් වූ තවුසෝ එකිනෙහිම බොහෝ මල් ගෙනවුත් තථාගතයන් වහන්සේ සඳහා යදුනක් උස මල් අසුනක් පැනවූහ. සෙසු භික්ෂූන්ට සුදුසු අසුන් පැනවූහ. නවක භික්ෂූන්ට පැනවූ අසුන්ද ඉසුබක් එනම් බඹ 35ක් පමණ විය. ඉක්බිති සරද තාපස තථාගතයන් වහන්සේ වැඳ, ස්වාමීනි, අපට දීර්ඝ කාලයක් හිත සුව පිණිස මේ අසුනේහි වැඩ සිටිනසේක්වා යයි ආරාධනා කළේය. බුදුන් වහන්සේ අසුන්ගත් පසු අග්‍රශ්‍රාවකයන් වහන්සේලා ඇතුළු භික්ෂූන් තම තමන්ට පැමිණි අසුන්වල වැඩහුන්සේක. සරද තාපස නානා වර්ණ පුෂ්පයන්ගෙන් සැදී මහත් වූ චත්‍රයක්ගෙන තථාගතයන් වහන්සේට අල්ලාගෙන සිටියේය. එකල්හි තථාගතයන් වහන්සේ තාපසයන්ට මේ සත්කාරය මහත්ඵල වේවා යයි නිරෝධ සමාපත්තියට සමවන්සේක. ශාස්ත්‍රූන් වහන්සේ සමාපත්තියට සමවත් බව දැන අග්‍රශ්‍රාවකයන් ඇතුළු සියලු භික්ෂූහුද සමවතට සමවන්හ. සරද තාපසයන්ගේ ගෝලයෝ භික්ෂාචාර කාලය පැමිණි කලෙහි වනමුල් ඵලයන් වළඳා ඉතිරි කාලයේ තථාගතයන් වහන්සේට වැඳගෙන සිටිති. සරද තාපස ආහාර වැළඳීමද නොකොට කුඩය අල්ලාගත් වනම සතිය මුළුල්ලෙහි ප්‍රීතිසුවයෙන්ම විසුයේය. තථාගතයන් වහන්සේ සතියකින් පසු නිරෝධ සමාපත්තියෙන් නැගිට තමන් වහන්සේගේ දකුණුපස වැඩහුන් අග්‍රශ්‍රාවක නිසඹ තෙරුන් වහන්සේ අමතා තාපසවරුන්ට පුඤ්ඤානුමෝදනාව කරන්න යයි වදාළසේක. නිසඹ තෙරුන් වහන්සේ ශ්‍රාවක පාරමී ඥානෙහි සිට තාපසවරුන්ට දහම් දෙසූහ. උන්වහන්සේගේ දේශනාව අවසානයේහි ද්විතීය ශ්‍රාවක අනෝම තෙරුන් වහන්සේට දහම් දෙසීමට වදාළසේක. උන්වහන්සේද ත්‍රිපිටක බුද්ධ ධර්මය මෙනෙහි කොට දහම් දෙසූසේක. අගසව් දෙනමගේ දේශනයෙන් එක් තවුසෙකුටද ධර්මාභිසමය නොවීය. ඉක්බිති තථාගතයන් වහන්සේ අපරිමාණ බුද්ධ විෂයෙහි සිට දහම් දෙසීමය පටන් ගත්හ. ඒ දේශනයෙන් සරද තාපසයන් හැර සිව් 70,000ක් තවුසෝ සියලු කෙලෙසුන් නසා අරහත්වයට පැමිණියාහුය. ඉක්බිති තථාගතයන් වහන්සේ මහණෙනි එව් යයි කියා ශ්‍රී හස්තය දිගු කළසේක. එකෙනෙහි තවුසන්ගේ කෙස් රැවුල් අතුරු දහන් විය. අෂ්ට පරිෂ්කාරය ශරීරයෙහි ඉබේම පිහිටියේය. ඔවුන්ගේ ප්‍රධානියා වූ සරද තාපසතුමා ඉතිරි විය. එතුමාට ධර්මය අවබෝධ නොවීය. සරද තාපසයන්ට වනාහි බුදුරදුන්ට දෙවනි අසුනෙහි හිඳ ශ්‍රාවක පාරමී ඥානේ පිහිටා දහම් දෙසු අග්‍රශ්‍රාවකයන් වහන්සේගේ ධර්මය අසන්නට ලද වේලාවෙහි පටන් අහෝ මටද අනාගතයේ යම් කිසි බුදු කෙනෙකුගේ සස්නක මේ ශ්‍රාවකයා විසින් ලබා ඇති තනතුර ලදහොත් මැනව යන හිත ඇතිවිය. ඔහුට කල්පනා නිසාම තථාගතයන් වහන්සේ දේශනය කළ ධර්මය මැනවින් තේරුම්ගෙන මගඵල ලබන්නට නොපිළිවන් විය. තමාගේ ශිෂ්‍ය පිරිස රහත්ව බුදුසසුනෙහි පැවිද්ද ලබාගත් පසු සරද තාපස තථාගතයන් වහන්සේ වැඳ ස්වාමීනි, නුඹ වහන්සේට සමීප අසුනෙහි වැඩ සිටි දහම් දෙසූ භික්ෂූන් වහන්සේ නුඹ වහන්සේගේ සස්නෙහි කවරෙක් වෙද්දැයි විචාලේය. එකල්හි තථාගතයන් වහන්සේ ශ්‍රාවක පාරමී ඥානෙහි කෙළ පැමිණියා වූ ෂඩ් ප්‍රඥාවෙන් ප්‍රතිවේදතර සිටින්නා වූ මා විසින් පවත්වන ලද ධර්මචක්‍රය නැවත පවත්වන්නා වූ ඒ භික්ෂු තෙමේ මාගේ ශාසනයෙහි අග්‍රශ්‍රාවක නම් වන්නේය යයි වදාළසේක. සරද තාපස තෙමේ ස්වාමීනි, සතියක් මුළුල්ලෙහි නුඹ වහන්සේට පුෂ්ප චත්‍රයක් දැරීමෙන් කළ සත්කාරයෙන් මම ශක්‍රත්වයක් හෝ බ්‍රහ්මත්වයක් නොපතමි. ඒ පිනෙන් මමද අනාගතයෙහි මේ නිසඹ ස්ථවීරයන් වහන්සේ මෙන් එක් බුදු කෙනෙකුගේ ශාසනයෙහි අග්‍රශ්‍රාවක වෙම්වා යැයි ප්‍රාර්ථනා කළේය. එකල්හි තථාගතයන් වහන්සේ මොහුගේ ප්‍රාර්ථනය සිදුවන්නේ දැයි අනාගතයට නුවණ යවා බලා සිදුවනු දැක සරද තාපස අමතා පින්වත, මෙයින් ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂයකින් ගෞතම නම් වූ බුදු කෙනෙක් ලොව පහළවන්නාහ. ඒ බුදුන්ගේ සස්නෙහි ඔබ ධර්මසේනාධිපති ශාරිපුත්‍ර නම් අග්‍රශ්‍රාවකයා වන්නේහිය යැයි වදාළසේක. එදා ඒ අනෝමදස්සී සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට සත්කාර කොට අගසව තනතුර පැතූ සරද තාපස ඒ බුදුරදුන්ගේ අරහන් ගුණානුභාවය නිසා ප්‍රාර්ථනාව සිදුවීම් වශයෙන් අග්‍රශ්‍රාවක විය. සරද තාපස තෙමේ තමා අගසව් ලබන ගෞතම බුද්ධ ශාසනයේ දෙවන ශ්‍රාවක තනතුර තමාගේ යහළුවා වන සිරිවඩ්ඩ කෙළඹියා ලවා ප්‍රාර්ථනා කරනු කැමැත්තෙන් ඔහු වෙත ගියේය. සිරිවඩ්ඩ බොහෝ කලකින් ආර්යයන් වහන්සේ පැමිණිලා යයි අසනයක හිඳුවා තෙමේද නිවාසනයක හිඳ ස්වාමීනි, අද නුඹ වහන්සේගේ අතවැසියෝ නොපෙනෙති යයි කීය. එසේ යහළුව, අපේ අසපුවට අනෝමදාසී සර්වඥාන් වහන්සේ පැමිණුණා. අපි උන්වහන්සේගේ දහම් ඇසුවා. දේශනා අවසානයේ මාගේ ශිෂ්‍යයෝ රහත්ව උන්වහන්සේ වෙත පැවිදි වුණා. ස්වාමීනි, එසේනම් නුඹ වහන්සේ ඒ බුදුරජාන් වහන්සේ වෙත පැවිදි නොවූයේ මන්ද යයි සිරිවඩ්ඩ කීය. යහළුව, මම ඒ බුදුන් වහන්සේගේ අග්‍රශ්‍රාවක වූ නිසඹතෙරුන් වහන්සේ දැක අනාගතයෙහි ලොව පහළවන ගෞතම නම් වූ බුදුරදුන්ගේ සස්නෙහි අගතනතුර පැතුවෙමි. ඔබද ඒ බුදු සසුනෙහි දෙවන සව් තනතුර පතනු මැනව යයි සරද තාපස කීය. සිරිවඩ්ඩ කෙළඹි එයට කැමති වී සරද තාපසයන්ගේ උපදෙස් පරිදි තමාගේ නිවස ඉදිරියේ අටකිරියක් පමණ භූමි භාගයක් සමතලා කරවා වැලි ඉස්සවා ලද පස්මල් ඉස්වා නිලුපුල් මල් පියස්ස ඇති මඩුවක් කරවා අසුන් පනවා මහත් සත්කාරයක් පිළියෙල කොට බුදුන් වහන්සේ වැඩමවා දෙන පරිදි සරද තාපසතුමාට කීය. තාපස තෙමේ ඔහුගේ ඉල්ලීම පරිදි බුදුපාමොක් මහසඟන ඔහුගේ නිවසට වැඩම කරවීය. සිරිවඩ්ඩ පැන වූ අසුන්වල බුදුරජාණන් වහන්සේ ඇතුළු මහසඟ වඩා හිඳුවා ප්‍රණීත භෝජන වළඳවා අවසානයේදී වටිනා වස්ත්‍රද පුදා තථාගතයන් වහන්සේ වැඳ ස්වාමීනි මාගේ මේ උත්සාහය සුළු දෙයක් නොවිය. එබැවින් මට සතියක්ම මෙසේ අනුකම්පා කරනසේක්වා යයි විචාලේය. තථාගතයන් වහන්සේ ඔහුගේ ආරාධනාව ඉවසා වදාළසේක. ඔහු සද්දිනක් මහදන් දී අවසානයේ අනෝමදර්ශී සම්බුද්ධයන් වහන්සේ වැඳ ඇඳිලි බැඳගෙන සිට ස්වාමීනි මාගේ යහළු සරද තාපසතුමා යම් බුදු කෙනෙකුගේ අගසව බව පැතීද මමද මේ කුසලයෙන් ඒ බුදුරදුන්ගේ ද්විතීය අග්‍රශ්‍රාවක වෙම්වා යයි පැතීය. තථාගතයන් වහන්සේ අනාගතය බලා ඔහුගේ ප්‍රාර්ථනාව සිදුවන බව දැන නුඹ මෙයින් ඒකාසංඛ්‍ය කල්පලක්ෂයකින් මතු බුදුවන ගෞතම නම් සර්වඥාන් වහන්සේගේ ද්විතීය අග්‍රශ්‍රාවකයා වන්නේහිය යැයි වදාළසේක. හෙතෙමේ එසේ අනෝමදර්ශී බුදුරදුන් ඉදිරියේ කළ ප්‍රාර්ථනාවෙන් මොග්ගල්ලාන නම් ද්විතීය ශ්‍රාවකයන් වහන්සේ විය. මෙය මනෝරථ පූරණි ග්‍රන්ථයේ 84 පිටුවෙන්. අප බුදුරජාණන් වහන්සේගේ සසුනේහි ඒ ඒ කරුණෙන් අග්‍රස්ථානය ලැබූ අගසව් දෙනමගෙන් අන්‍ය වූ සකල ඉස්තවීර ඉස්තවීරි හුද උපාසක උපාසිකාවෝ ද මෙයින් කල්ප ලක්ෂයකට පෙරලොව පහළ වූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේට පූජා සත්කාර කොට ඒ තනතුරු වලට පැමිණි බැව් ඔවුන්ගේ චරිත කතාවලින් පෙනේ. ඒ චරිත කතාවලින් අප බුදුරදුන්ගේ තෘතීය ශ්‍රාවක මහා කාශ්‍යප තෙරුන් වහන්සේගේ කතා ඉතා විචිත්‍ර වූද ආශ්චර්ය අද්භූත කරුණුවලින් යුක්ත වූද කතාවකි. එය මෙසේය.